පින්තුනි, මෙම ධර්මදේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය නා උයනේ අරිය ධම්මමාහිමි පාණන් වහන්සේ විසින්. සම්බුද්දස්සේ නමෝතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ මරණය නිදහස් වීමක් නොකෙන් නැහැ කියන කුණාසිර දාලා දිනක් සරුවක්යන් වහන්සේ විදුගුරු කෞමලි වැඩෙන අවස්ථාවක උපසාලක කියන බ්‍රාහ්මණ තනිවරේ තමගේ පුතුන්වන් සමඟ දිව්‍ය කෝට කරුව දෙකෙන් නැගලා හිටියා. භාග්‍යවතුන් වහන්සේ ගහක් මුල සමවත් වෙමින් දැකලා උපසාලක බ්‍රාහ්මණ තුමා වහන්සේ පිළිගනු සාමික කතා කළා. භාග්‍යවතුන් වහන්සේ අසවදාළමේ මහා දලාලය මේ කඳුමුගලට තමනේ කවර අර්ථයක් මිස දෙකේ මේ උපසාලක බ්‍රාහ්මණතුමා වයෝවෘද්ධනේ ස්වාමීනි මම කුඩා කලකටන් නොයින්දි මේ පරිහරණය කරන දිනි පිරිසිදුතේ කිසිම කලයක අනුන් පරිහරණය කරන දෙයක් මා පාවිච්චි කරන්නේ මම නොයින්දි දේ පාවිච්චි කරන කෙනෙක් එනිසා අවදානි මගේ මරණය පස්සේ මගේ මෘත දේහය ආදාන කරන්නේ නොයින්දි කලක්ෂයාගෙන මම ආවා. භාග්‍යවතුන් වහන්සේ අසවදාල මහරජතුමනි බ්‍රාහ්මණය ඔබට තිබුණාදී මෙතන සොයා ගන්න පුළුවන් වුණා. එහෙමයි ශ්‍රමණ භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ නුගදා කියනක. මේ නුගදා අස්තරල මෙතන මගේ ශරීරය ආදාන කරන්න පුතුණන්න මම නියම කළා. භාග්‍යවතුන් වහන්සේ අසවදාල බ්‍රාහ්මණය ඔබ දන්නවද ඔබේ ශරීර නිශ්චේත කළවාරේ මේ ස්ථානේ කුච්චර වාරදිත්. එයා මම දන්නේ උපකාරක නාමයන් සහස්සාරි චතුද්දස අස්මින් පදේසේ දද්දානි ලක්ති ලෝකේ අනාමත යම් විසරංච ධම්මෝච අහිංසා සංයමෝ ධම්මෝ ඒකදරියා සේවංති ඒකං ලෝකේ අනාමත උදාකාල ධර්මදේශනා කළ ප්‍රාත්මණයේ උපෝ සතරදී මේ මහා භද්‍ර කල්පයේදීම උපසාලක නමින්න බ්‍රාහ්මණ වංශයේ නිපද ඔබේම ශරීර නික්ෂේප කළවාරේ මේ ස්ථානයේ 14000 වාරයක්. අනික සත්‍යයන් ගැන කවර කතාද? උපසාලක නොව වෙනත් ආභාව ගැන කවර කතාද? උපසාලක නමින්න බ්‍රාහ්මණෝම ඔබ නිපද ඔබේ ශරීර නික්ෂේප කළවාර මෙතන 14000 වාරයක්. එනිසා බ්‍රාහ්මණේ මේ ලෝකයේ මේ පොළවේ මෘත ශරීරයක් නික්ෂේප නොකළ තැනක් ඇත්තෙම නැහැ. එකවරක් නෙමෙයි දහස් වරක් නෙමෙයි අසංඛ්‍ය වාර මේ පොළවේ සෑම දින් අංගලකම මෘත ශරීර නික්ෂේප කළදී. මෘත ශරීරයක තපිත වෙලා තියෙනවා ආදාන කළා තියෙනවා භූම දාන කළා තියෙනවා. එනිසා ලෝකයේ කොතනකවත් මරණයටපත් නොවන තැනක් නෑ. නම ආර්යයන් වහන්සේලා සේවනය කරන මරණයක් නැති තැන. එනම් යම් සත්‍යන්ත ධර්මෝච පරමාර්ථ සත්‍යයක් යම් තැනක වේන අසංකත ධර්මයක් යම් තැනක වේන අහිංසා සංයමෝ ධම අහිංසා ධර්මයක් යම් තැනක වේන සීල සංවරයක් යම් තැනක වේන චිත්ත ධමනයක් යම් තැනක වේන මෙන්න මේ ගුණාංග පහ නිසා යම් කිසි හේතු ප්‍රත්‍යයන් හට නොගන්නා වූ අසංකත ධාතුවක් ප්‍රතිවේධ කරගන්න ලැබෙනවා. ඒකදරියා සේවಂತಿ මෙන්න මේ සත්‍ය ආර්යයන් වහන්සේ ලක්ෂේ වෙනවා. ඒකම ලෝකේ අනාමතං මෙන්න මේ අසංකත ධාතු සංකාත නිර්වාණ අභය භූමිය මරණයට ඇති එකම ස්ථානයයි කියන දුන්න වශයෙන් පහදා ගන්න. මේ ප්‍රසාදයටපත් වූ උපසාලක රාහවතුම පුතුනොත් දෙන්නම ඒ දේශනාව සානේදී අනාගාමී මාර්ග ඵලයෙන් නිවන් අවබෝධ කරගන්නවා. පසුව නිවසේ තිබුණු තමන් සතු දේශයල්ල පවරී යුතුයට පවරලා බුදු සසුනේ පරිදි වෙලා මේ දෙදෙනා සදාකාලික මරණයක් නැති උත්තම නිර්වාණ ධාතු අරහත් මාර්ග ඵලයෙන් අවබෝධ කරගන්නවා. මේ සඳහා තමයි එදා දිව්‍ය කෝටකාරයේ භාග්‍යවතුන් වහන්සේ ග්‍රහත්වර වැඩ සිටින්නේ දෙන්න මුණගැහුවා. මේ නිසා මේ පොළවේ හැම තැනම මෘත ශරීර නිශ්චේප කළ පොළවක්. ඒ විදිහේ ලෝකේ උපනිපාය සෑම සත්‍යන්තම සාධාරණ ධර්මතාවක් වන මේ මරණය සම්බන්ධ භාවනා කර්මස්ථානයක් වැඩීමටයි අපි සෑම දෙනාගේ සූදානම්. පිළිවෙලින් භාවනා පන්තිවාර තුනකදී මරණානුස්සති භාවනාව සම්බන්ධ විස්තර කර්මස්ථ කාලයක් දැන් අපි ප්‍රගුණ කරගෙන තියෙනවා. අද අපි මේ සීල භාවනා දිනෙහි පරමාර්ථය වන්නේ ඒ ප්‍රගුණ කරගත් මරණානුස්සති භාවනාව වඩමින් මේ දාස පුරාම අර මරණය පිළිබඳ යථාබෝධයක් ලබාගෙන එළවෙන ප්‍රතිපත්ති ධර්මයන් රත්නත්‍රයට පූජා සත්කාර පවත්වලා අමරණීය නිර්වාණ ධාතු සමුත් කරගන්නවා. එනිසා මේ ලෝක ධාතුෙහි මනි පිළිගන්නව ගන්නිය ඥානවන්ත කෙනෙක් කවරුගේ මනිකක් ලැබුණා නම් ඒකෙන් නිසි ප්‍රයෝජන ගන්නවා. ඒ කොපදමල ඒක වාචනා ආභරණ විකෘතියෙන් සම්බන්ධ කරලා ඒ නියම අගේ ප්‍රයෝජනයට ගන්නවා. ඒ වගේ ලෝක ධාතුෙ 15 ශාස්ත්‍රවරු අතුරෙන් සර්වක සම්මා සම්බුදුරජාණන් වහන්සේ තරම් භාවනා කර්මස්ථාන ගෝඨයාට දේශනා කළ වෙන ශාස්ත්‍රවරයෙක් නැහැ. උන්වහන්සේ ලෝකධාතුවේ සෑම සත්‍යයන්ට ගැළපෙන අයුරේ භාවනා කර්මස්ථාන දේශනා කරලා තියෙනවා. ඒ සියලු භාවනා සම්පූර්ණණය කළ සමථ භාවනා 40ක් දක්වලා තියෙනවා. ඒ සමථ භාවනා 40 දස අනුස්සතියේ තයත් භාවනා කර්මස්ථානයේ තේ මරණානුස්සති කර්මස්ථාන. මරණානුස්සති කර්මස්ථාන භාවනා උපචාර කර්මස්ථාන. උපචාර භාවනා අර්පණා භාවනා කියලා දෙකක් වෙනවා මේ කර්මස්ථාන හතලිය. ඒ 30ක්ම තියෙනවා අර්පණා කර්මස්ථාන. 10ක් තියෙනවා උපචාර කර්මස්ථාන. බුද්ධානුස්සති ආදී පටන් ඒ දස අනුස්සති වලින් ආයතනසතියයි ආලාපනසතියයි හැර ඉතිරි 8. එවැනිම ආහාරයේ ප්‍රතික්‍රියා සංඥා චතුදාසවස්ථානකින් දෙක. මෙන්න මේ 10ට කියනවා උපචාර කර්මස්ථාන. උපචාර භාවන. ඊට උපචාර කියන්නේ ධ්‍යානෙට සමීපයි. ධ්‍යාන නොවේ. ධ්‍යානෙට සමීපයි. ප්‍රථම ධ්‍යානෙට සමීප කර්මස්ථානයක් බැවින් උපචාර කර්මස්ථාන. එතකොට උපචාර කර්මස්ථානයක් වන්නේ මරණානුස්සතිය අරමාර්ථ ධර්මය අරමුණු කරගෙන බැරි. ඥාන ධාතුක පැමිණෙන්නේ සම්මුති භාවනා සමතාලදී. සම්මුති භාවනා අරමුණදී. මරණානුස්සතිය නම් පරමාර්ථ භාවනාව. මොනවාද මේ පරමාර්ථය? ජීවිතයේ ඉන්ද්‍රියයේ සිඹිය. දැන් මරණය කියන එක ප්‍රබෝධ රාශියක් මේ තිස්සර අපි සාකච්ඡා කරලා තියෙනවා. ආයුක්ෂේ මරණය, පුණ්‍යක්ෂේ මරණය, උභයක්ෂේ මරණය, උපච්ඡේදක මරණය කියලා. එවැනිම සම්මුති මරණය, සරස මරණය, ක්ෂණික මරණය, සමුච්ඡේද මරණය ඔය විදිහට තාක්ෂ ප්‍රබෝධ තියෙනවා. එයින් සම්මුති මරණය කියන්නේ සිත නැති වස්තුවන්ගේ විනාශය. ගෝයමරුණ, පෝජසමරුණ, කොස්සසමරුණ, මාගමරුණ මේ වගේ වචන සාහිත්‍ය කරන මරණී සම්බන්ධ. මේ විතක් නැති වස්තුන්ගේ විනාශය. එනිසාද සම්මුති මරණී කියන්නේ. චරිත මරණී කියන්නේ අපේ ශාරීරිය, අපේ නාම රූප, සම්වත් සම්වත් පාස, සිඳි සිඳි, බිඳි බිඳි යන. චරිත මරණී. එවැනිම උපච්ඡේදක මරණී සමුච්ඡේද මරණය කියන්නේ රහතන් වහන්සේලාගේ කෙලසුන් නැති රහතන් වහන්සේ අරහත් මාර්ගඥානෙ ලැබෙනකොටම සීල කෙලසුන් යනවා. කෙලසුන් වීම නිසා දේවාලේ යහත කිසිදු මරණයක් උන්වහන්සේට නැහැ. මේකට කියනවා සමුච්ඡේද මරණය. සරස මරණය කියන්නේ දැන් අපි මේ පාවිච්චි කරන ලබන භාවනා සමථානක ආත් මරණය. සරස මරණය නම් ස්වභාව මරණය. සබය මරණයේ කියන කොටේ තවත් හැදිලි කරනවා ජීවිතේන්ද්‍රිය උපච්ඡේදක මරණය. ජීවිතේන්ද්‍රිය දෙකක් තියෙනවා අපේ సంతානවල. නාම ජීවිතේන්ද්‍රිය, රූප ජීවිතේන්ද්‍රිය. නාම ජීවිතේන්ද්‍රිය කියන්නේ චෛතසික ධර්මයක්. සර්වචිත්ත සාධාන චෛතසික හතෙන් එකක් තමයි නාම ජීවිතේන්ද්‍රිය. පස්සෝ වේදනා සංඥා චේතනා ඒකාග්‍රත ජීවිතේන්ද්‍රියම් මනසිකාරු. මේ සාරෝචිත්ත සාධාන හත. එයින් හයවන්නේ ජීවිතේන්ද්‍රිය. එනම් නාම ධර්මයන් අනුපාලනය කරන චෛතසික ධර්ම. නාම ධර්මයන්ගේ පාලකයා තමයි ජීවිතේන්ද්‍රිය චෛතසික. මේ නාම ජීවිතේන්ද්‍රිය පරම්පරාව අවසන්යන්නේ රහත් වෙලා පිරිවන් පාන විට කිපිචිත්‍යාජ මංගලසුන්දි. ඒකෙකොල නාම ජීවිතේන්ද්‍රයේ પરම්පරාව ධන සංසාරයේ දිගට වැළමකදී පවතින. නමුත් රූප ජීවිතේන්ද්‍රයේ ඒක භවයෙන් භවයට වෙනස් වෙනවා. රූප ජීවිතේන්ද්‍රයේ කියන්නේ කර්මජ රූපය. අපේ ශරීරයේ තියෙන කර්මජ රූප 20ක්. කර්මජ රූප 20ක් කර්මජ රූපේ 19ක් තියෙනවා. කර්මජ රූප 9ක් තියෙනවා ඒකාන්ත කර්මජ. අනේකාන්ත කර්මජ රූප 11ක්. එයින් කාය දශක, භාව දශක, වස්තු දශක, චක්කු දශක, සෝත දශක, ධාන දශක, ජීවා දශක. ජීවිතේන්ද්‍රය නමක කියලා. මේ කියන කර්මජ කලාප 9යි. කර්මජ කලාප 9යි. විශේෂ කලාපයක් පවා තියෙනවා ජීවිතේන්ද්‍ර රූපය. දැන් චිත්තජ, ඍතුජ, ආහාරජ කලාප නැහැ ජීවිතේන්ද්‍රය. ජීවිතේන්ද්‍රය හටගන්නේ කර්මජ කලාප 9 තුන පමණයි. මේ කර්මජ කලාප තුන පවතින මේ ජීවිතේන්ද්‍රය රූපය ඒ රූප කලාප ආරක්ෂා කරනවා. එකට කියන අනුපාලනය කියන. පොකුණක මෙලොන් මානෙන් වැනි මල් වර්ග පොකුණේ කියනකම් ප්‍රාණවත්ව තියෙනවා. පොකුණෙන් ගොඩගත්ත වතුරෙන් ගොඩගත්ත කෙනෙහි ඒ මල් මල් අනික බවට පත් වෙන්න පටන් ගන්නවා කණේ නෑ. ඒ වගේ මේ රූප ජීවිතේන්ද්‍රිය තියෙනතුරු පමණයි අපේ මේ ශරීරයේ චතු සමුත්පානක රූප පරම්පරාව නොසිඳී මනලවි මරණයට පත් වෙමින් පවතී. යම් විටක ඒ රූප ජීවිතේන්ද්‍රය කියන රූප විශේෂයේ අපේ ශරීරයෙන් ඉවත් වුණා නම් නැත්නම් සල් විනාශයට පත් වුණා නම් ඊට පස්සේ සීලම රූප කලාපෙන් මැරෙනවා. ඒ කියන්නේ විනාශයට පත් වෙනවා. අර පොකුණෙන් ගොඩ ගත්ත නෙළුම් මානෙන් මවාපාලි. මෙන්න මේ විදිහේ අතිසංවිධාර්ථ චිත්තක්ෂණයේ පටන් කිති චිත්තක්ෂණය දක්වාම නොසිඳී පවත්නා වූ ජීවිත ඉන්ද්‍රිය පරම්පරාව තමයි අපි ජීවිතයේ කියලා හඳුන්වන්නේ. ජීවිතයේ කියන්නේ මේ රූප ජීවිතේන්ද්‍රයක නම. සෝතාවෘත්ති ඵලයක් ජීවත් වෙනා නැත්නම් සත්‍යයක් සියක් ජීවත් වෙනා කියලා කියන්නේ මේ ජීවිත ඉන්ද්‍රිය පරම්පරාව නොසිඳී පවත්මයි. සම්පති පරම්පරාවසයෙන් ගම්වැය පුරුක්කයක් පාසු මේ රූප ජීවිතේන්ද්‍රිය පරම්පරාව රූප කලාපයක් පාසා නොසිඳී පැවතුණා. ඒකයි ජීවත් වීම. එතකොට ජීවත් වෙන මේ ජීවිතේන්ද්‍රයක සිඳීම හේතු රාශියක් තියෙනවා. ඒකේ භවයක අයිති පරමාංශ ජීවනන. ඉතින්දී ආරුෂය මරණය සිද්ධ වෙනවාමයි. අපේ සරුවක් මොකන් සීතවයි සර්වඥයන් වහන්සේ 15 වෙනි කාලේ පරමාශ අවුරුදු 100යි. ධර්මතාවක් වශයෙන් 100න් 5න් 4 ගුණයක් සර්වඥයන් වහන්සේ වැඩි ඉන්නවා. ඒ නිසා පරමාශ ගෙනීම පිළිවන්තයි. නමුත් උන්වහන්සේ ප්‍රතිසංවිධත්ත කුසල කර්ම විපාකේ නම් අවුරුදු අසංඛ්‍යයක් ජීවත් වෙන්න ශක්තිය තිබුණා. ශක්තිය තිබුණේදී නමුත් ඒ භවයේ තව පරමාශය සංගීවන් පිළිගුණා. අන්න කර්මක්ෂය මේ ආලක්ෂය මරණය. කර්මක්ෂය මරණය කියන්නේ නැත්නම් පුණ්‍යක්ෂය මරණය මනුෂ්‍යයන්ගේ පරමාශය ඉදිරියේ තියෙද්දී තමන් අතිසංවිධත්ත කර්ම විපාකයේ ශක්තිය අවසන් වුණා. එනනම් අතරක ජීවිතක්ෂයට පත් වෙනවා. මේ පුණ්‍යක්ෂය මරණය සර්ව සාධාරණ වශයෙන් කියනවනම් ඒකට කියන්න පුළුවන් කර්මක්ෂය මරණය කියලා. සුගති දුගති දෙකේ. උපහක්ෂය මරණය කියන්නේ දැල්ම පහනක පහන්තයක් පහන් වැටි තව සංගීම පහන නෙමී යන්නාක් මේ සිදුවෙන මරණය. ඊළඟට හතරවෙනිය කියන්නේ තියන්නේ උපක්ෂයගත මරණය. මේක තමයි අකාල මරණය. ජීවත් වෙන පරමාශක් තව තියෙනවා. ජීවත් වීමේ පුණ්‍ය ශක්තිය, කර්ම ශක්තිය තව තියෙනවා. ඒ දෙකම තිබෙද්දී දැන් පහන් දැල්වාම පහනේ තයක් වැටියක් තිබෙද්දී පල නැතිවම පණීම සුලඟට හෝ එතු නිවන යනවා. ඒ වගේ ආශ්‍රය පින තිබෙද්දී සිදු වෙන මරණය අකාල මරණය. ඒකට උපච්ඡේදක මරණය. මේ උපච්ඡේදක මරණය සිද්ධ වෙන්නේ වර්තමානයේ බලපතන කර්මයකින් හෝ අතීත භව සංස්කාරයේ සිදු කරගත් කර්මෝපච්ඡේදක කර්මයක බලයෙන් හෝ සිද්ධ වෙනවා. දැන් කලාබුරද දූෂී මාර නන්ද මානවක නන්ද යක්ෂ චින්ච මානවිකාව සුක්‍ර බුද්ධ රජුරු හේවාගේ අයට ආවශයක් පිනක් දෙකම තිබෙද්දී සිදු කරගත්ත බලවත් කර්ම බලයකින් ජීවිතක්ෂය දෙපත් වීම සිද්ධ වුණා. මේක අතීත කර්ම බලයකින් සිදු වෙන වර්තමාන කර්ම බලයකින් සිදු වෙන මේක කියන්නේ කර්මෝපච්ඡේදක කර්ම. මේ සිදු වෙන මාර්ග උපච්ඡේදක මාර්ග. ඒකට මෙන්න මේ කාරණය පරමාර්ථ ධර්මයක්. සම්මුතියක් නෙවෙයි. ජීවිතේන්ද්‍රිය කියන්නේ පරමාර්ථ වශයෙන් පරමාර්ථ රූපයක්. එහි සිඳියාව කියන්නේ පරමාර්ථ වශයෙන් අනිත්‍ය ලක්ෂණය. ඒක සම්මුතියක් නෙවෙයි. එනිසා පරමාර්ථ ධර්මයක් අරමුණු කරගෙන භාවනා වැඩිමදී ප්‍රථම ධ්‍යානාදී ධ්‍යාන පහළ නොවේ උපචාර සමාධි ලැබේ. උපචාර සමාධිය විදර්ශනාවට හැරෙන්න පුළුවනි. එනිසා මරණානුස්සති කර්මස්ථානයේ උපචාර සමාධි කර්මස්ථානය. ඒකේ මේක වදන්තෝන කරන්නේ මාක්නිසාද කියන එක අපි කලින් දැනගෙන තියෙනවා. යම්කිසි කාරණයක් නොදැනුම කියන නොදැනුමේ කාරණයක් මුල ගැනකොට වියක්ත ගැනීමක් කලණයක් කම්පනයක් වෙනවා. අරියට දැනගන්න කියන එන මොන ගැනකොට කවදාකවත් වියක්ත ගැනීමක් කම්පනයක් කලණයක් වන්නේ නැහැ. පාරේ යන්නේ නෙවෙයි මෙතන වලක් තියෙනවා මෙතන මුලක් තියෙනවා මෙතන මේ විදිහේ කරදරයක් තියෙනවා කියලා කල්යක්ම දැනගත්තා. තමන් සූදානම් වෙනවා. එතෙන්ට මොන පාන තමන් සූදානම් වෙනවා. වතුරකටක් නම් වතුරක දෙය යන්න සූදානම් වෙනවා. ඒ වගේම පාය එනම දෙයක් තියෙනවා නම් ඒක එන ගන්නට හොයා ගන්න සූදානම් වෙනවා. ඒ වගේම ගලක් මුලක් තියෙනවා නම් ඒක හැප්පෙන්නට යන්න සූදානම් වෙනවා. සමාරයේ සූදානම් නිසා තමන්ට විශාල පහසු විහරණ සංසේ. කල්යත්වයක මෙදන ගියානම් ගලේ මුලේ රැති, වලේ රැති, මෙලක් දීකින් විපචක්ෂිදු වී හන්දරයට පාත් වෙනවා. ඒක මේ මරණය කියන එක ජීවිතයේ තියෙන මොහොන පාලන තියෙන අන්තිම දරාරුම් ප්‍රශ්නයක්. වක්නිසාද උපන්න සෑම සත්ත්වයකම ඉපදී චිත්තක්ෂණ 17ක් ජීතන ඒ භවයට හැලුම් කරන භාවනිකාන්තික ලෝභ ජාලය ඇති කර ගන්න. ඒක නිසා ඒ භවයේ බොහෝ කලක් සදාකාලිකවම ජීවත් වෙන්නේ නැමැති. මේක ධර්මතාවක්. සෝවාන් ආර්යයන් වහන්සේලාට උනත් උපන්න කෙනෙහි ඇතිවන්නේ භාවනිකාන්තික ලෝභ ජාලය. ඒකෝත් පරිණතියේම ජීවත් වෙන්නේ බොහෝ කාලයක් මුලදී පවතින. ආහාර පාන සැපයීම් ආදී ශරීර ප්‍රතිජාගන කටයුතු වල යෙදෙන මරණයට පත් වෙන්නේ නෙමෙයි. නමුත් මරණය කියන එකේ කාන්තේ සිදුවෙනවා කියන එක හරියට දැනගත්තාම තමයි නිරන්තරයෙන් එළිබිසිති සිහිනුවණින් ගත කරන්න පුළුවන්. මරණ සතිය වැඩම යෝගාවචරය විතර අප්‍රමාදයි. ප්‍රමාදයක් නෑ. අද කල් යුතු වැඩ දෙකට පව ගන්නෙ නෑ. ඒ වගේම අනිත්‍ය සංඥාව නිතරම ලබනවා. අනුභවයක්ම අනිත්‍ය වෙනස් වෙනවා කියලා දන්න ගමන් ලාභාලාභ යසායසනින්දා ප්‍රසංසා සත දුක්ඛිනේ යතනෝ ධම්ම කම්පාවන්නේ කම්පාවන්නේ මධ්‍යස්ත උපේක්ෂක සිතක් පාවිච්චි කරන්න සමත් වෙනවා. ඒ වගේම තමන්ගේ පරිස්සාර කියලා ජාති සම්පත් වල හංගගමින් ඉන්නේ මාපිසාදු ඔක්කොම අත්හැර ගාලවන්න තියෙනවා කියලා මනසුරිය දානාදී කුසල් කරගන්න පුළුවන්. උතුම් ලක්ෂණේ මේ මාතකත මේ අනිද්දක මේ ඊළඟ සතියේ ඊළඟ ආරෝග්‍යතා ආදී වශයෙන් ධනය ධාන්‍ය ඇඳුම් පළඳු මොනම දේවල් පක්ෂමේ භෝගණය කර කර කොට ගන්නෙන්නේ නැහැ. මෙතරම් පරිස්කාර දෙරි තමන් සංකල්ප වස්තුව දෙරි නිරාලයතනෙ කියනවා. ආශාව අඩු කෙනෙක් කියනවා. උතුම් ලක්ෂණේ හැමෝටම නිර්භය කෙනෙක් කියනවා. මොනම දෙයකට බයක් ඇති වෙන්නේ නැහැ. මක්නිසාද? බයෙන් ඕනෑදී පිළිමු තමයි නිර්භයව ඉන්නවා. බයෙන් ඕනෑ පළමු පාරේ මරණය. දැන් මරණය ගැන තමන් භය නැහැ. මරණය කෙරෙහි භය නැත්නම් කුමකටද භය වෙන්නේ? ඒක නිසා නිතරම නිර්භයව විසරදව ගත කරන්න පුළුවන් වෙනවා. මරණ සතිය වැඩි. උතුමනක් නෙමෙයි. නිතරම පාප ගම්හා කරන්නේ කියලා. සාධාරණ වරදක් දැක්කම ඒ වරදට ආවාදන් ශාසනය කරලා ඒ පාප නිග්‍රහ කරලා මෛත්‍රී පාකරම මෛත්‍රී වශීකරණ ප්‍රවත්තල අනුන් පාපයන්ගෙන් යොද ගන්නට මුදවා ගන්න සමර්ථ වෙනවා. එතමලක් නෙමෙයි මේ මරණ සතිය වැඩන යෝගාවචර දීපෝ පරිදිහෝ පිරිසිදුසුයි වන්තේ කියනවා. මරණයේ තියෙන එක කොයි වෙලාවද ඉස්සෝ පය දින පදන් ඉස්සර මරණය වෙන්න පුළුවන්. ඉහළට දැක්ම ගත්ත උසම කෙලම් ඉස්සර මරණය වෙන්න පුළුවන්. ඒ දැන ගන්න බැවින් කිසිසේත්ම සීලයෙන් ශික්ෂාපදයක් හදාගන්නේ නැහැ. තමයි සමාදන් වූ සීලය ධාරණ මිනිරුවක් වගේ. ආශෝදායන සොළොස් කලාවකින් පිළිපුන් කුරුසඟ මනරක් වගේ. පරිපූර්ණ පරිශුද්ධව ආරක්ෂා කරගන්න. ඒක නිසා සීල සම්පදාව හොඳින් පිරිසිදුව රක්නා බැවින් භාවනා වැඩීමේදී වහාමුදිත සමාධියෙන් සමාජීය යුක්තිය විදර්ශනා කිරීමෙන් තමන් බලාපොරොත්තු වන තමන්ගේ පාරමී පමණින් මාර්ගඵල නිර්වාණ ධාතු ආභෝධය. මෙන්න මේ නිසා මරණානුස්සතිය වඩන. මරණානුස්සතිය වඩන පුද්ගලයා මෙතන නුහුණා වූ විවර නැති කෙනෙක් නෙවෙයි. අනන්ත බුදු පාසේ බුදු මහරහතන් වහන්සේලා මේ මරණානුස්සතිය වඩලා තියෙනවා. විත හදාගන්න බැරි වියකරු අරමුණක් මරණය. නමුත් ඒ වියකරු අරමුණේදී පිට සමාධි කරගන්න බුදුරජාණන් වහන්සේ අපට උපදෙස් දීලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය වෙනවා සතියයි සංවේගයයි ඥානයයි. සතිය හොඳින් පිළිපදවා ගන්නට ඕන. සංවේගය හොඳින් පිළිපදවා ගන්නට ඕන. ඥානය හොඳින් පිළිපදවා ගන්නට ඕන. සතිය අදනම් පියතුජයන්ගේ මරණයේදී ධර්මයේ මරණය ගැන කනගාටු වෙන මව කෙනෙක් වගේ කනගාටු ඇති වෙනවා. ඒක භවනාවට බාධාවක්. ඒක නිසා සතියෙන් යුක්තව සංවේදී නැතුව භවනා කළොත් අප්‍රිය පුජ්‍යයන්ගේ මරණය ගැන සතුටක් ඇති වෙනවා. ඒකත් භවනාවට බාධාවක්. ඒක නිසා පිට අහිත නොදා සීල සත්‍යයන්ගේ මරණය ගැන සංවේද පූර්වාංගම වෙන්න ඕන. යාමී කියන නුවණ නැත්නම් තමයි තමන්ගේ මරණය ගැන බියක් ඇති වෙන්නේ. ඒ නිසා තමන්ගේ මරණය ගැන බිය නොවෙන්න අනිතවා පුද්ගලයන්ගේ මරණය ගැන සංවේග උපදින්නත් ප්‍රිය පුද්ගලයන්ගේ මරණය ගැන ශෝක නොවෙන්න සතිය සංවේග ඥාන කිර තුන පහල කරගන්නවා. ඒ නිසා මෙතන මධ්‍යස්ථ සිටින් අපාපිත සිටින් මසමන සිටින් මරණානුස්සතිය වඩන්තු. එතකොට මරණානුස්සතිය වැඩීම අනිත්‍ය සංඥාව වැඩීමක්. අනිත්‍ය සංඥාව වැඩෙන්න පටන් ගන්නකොට දුක්ඛ සංඥාවක් අනාත්ම සංඥාවක් අවබෝධ වෙනවා. මේ තුන ඒකාබද්ධ ධර්ම තුනක්. අනිත්‍ය දුක්ඛ අනාත්ම. තුනෙන් එකක් වැටුණා නම් අනිත්‍යකත් ඇති වෙනවා. එනිසා අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය වැඩෙන්න ගැනීමෙන් මේ ලෝකයේ පිළිබඳව තියෙන ගමන් සංයෝජන තුන වෙලා මේ ලෝකේ පරලෝකයේ ජනක තියෙන සංයෝජන තුන වෙලා තමන් බලාපොරොත්තු වෙන ඒ ලෝකෝත්තර නිවනට සම්බන්ධයි. ඒසා දරුවන් හදන දෙමව්පියන් ශිෂ්‍යයන් හදන ගුරුවරුන් අනිත් බොහෝ දෙනාට වැඩසලසන කල්යාණ මිත්‍රයන් මේතරම මරණානුස්සතිය වර්ණ තියෙනතු. අනිත්‍යත මඟ පෙන්වන්න එවැනිම අනිත්‍යයේ කටයුතු ගැන අප්‍රමාද වෙන්න තමයි නිවන් ගැන අප්‍රමාද වෙන්න මේ මරණානුස්සතිය වඩලා තියෙන්නේ. දැන් අපි මේ මරණ සති භාවනා කර්මස්ථානයේ වදන විට අපි අරමුණු කරගන්න ඕන කුමක්ද කියන එකත් අපි අහලා තියෙනවා දන්නවා. මොනවද අරමුණු කරන්නේ? මරණයට පත් වූ අය. අපි දැකලා තියෙනවා ඇතැම් විට මරණයට පත් වෙන හැටි. මරණයටපත් වූ අයන් පසුව දේහය සංපත්තල තියෙන හැටි, ඒ දේහය චිත්තචේතනා වල ආදාන කරන හැටි, නැත්නම් පොළවේ බුරුම දාන කරන හැටි අපි දැකලා තියෙනවා. එක්කෙනෙකුගේ දෙන්නෙකුගේ නෑ බොහෝ දෙනෙකුගේ අපි දැකලා තියෙනවා. මිනිස්යන්ගේ පමණක් නෙවෙයි ගවය, සුනකය, ආදි සූපාරංගයේද මූර්තසේ දේහාතු දැකලා තියෙනවා. ඒක නිසා දැකපුනේ මූර්ත දේහයක් ඉදිරියේ තමයි ඉන්න හැටි පිටාගෙනයි මරණානුස්සතිය වඩා. ඒ වෙලාවේ කිසිසේත් ජීවෙන්න කාරණයක් නෑ. ඒ වෙලාවේ ප්‍රතිගන්න කාරණයක් නෑ. ඒ අපි දැන් බලන්නේ හරියටම අනුරුවන් ගොඩක් අය. භාවනාන් යෝගී යෝගාවචරයාට මූර්ත දේහය කියන්නේ හරියටම අනුරුවන් ගොඩක් අය. මතකසාද මූර්ත දේහය කියන්නේ දිය පරිවරුණක්. නැත්නම් පිළිතුරු අරමුණක්. විසදේක විසදී යන විසදේක පුංජය. නමුත් ඒ අරමුණෙහි අපට පුළුවනේ කුසල විචාරක, කුසල විචාර, කුසල ප්‍රීති, කුසල සුඛ, කුසල ඒකාග්‍රතා පාලකර ගන්නට. ඒ ඥානාංග පාලකරගෙන උපචාර සමාධි ලබන්නට. උපචාර සමාධියෙන් විදර්ශනාවට හැලෙන්නට. ඒ විදර්ශනාවෙන් මාර්ගඵල නිර්වාණය අවබෝධ කරගන්නට. කුසල ප්‍රීති, කුසල සුඛ, කුසල ඒකාග්‍රතා පාලකර ගන්නට. ඒ ඥානාංග පාලකරගෙන උපචාර සමාධි ලබන්නට. උපචාර සමාධියෙන් විදර්ශනාවට හැලෙන්නට. ඒ විදර්ශනාවෙන් මාර්ගඵල නිර්වාණය අවබෝධ කරගන්නට. අපේ ලංකාවේ එක්තරා විදියට ස්වාමීන් වහන්සේ නම සාමීර නමක් සමඟ කැලාවඩකට තුන්වෙනා දහතු ජන සත්‍යම් කරගෙන සාමීරයන් වහන්සේ ඉස්සයින් ගියා. උපසම්පන්න භික්ෂුන් වහන්සේ පසුපසින් ගියා. සාමීර භික්ෂුන් වහන්සේ පිටත් වුණේ. අර උපසම්පන්න ස්වාමීන් වහන්සේ මේ සාමීර නම කොහෙද කියලා දැනගන්නකොට සාමීර වේදේ කතා කළා. ඉතින් තවසරාවක මොහොතයි රහත් වෙන්න තියෙන්නේ. එහෙමනම් සෝතිකේතර ගුණ ඇති නිසා සාමීරයන් වහන්සේ ස්වාමීන් වහන්සේ නම් ඉන්නවා කියලා ආපසු ස්වාමීන් වහන්සේ ළඟට පිටත් වුණා. පිටත් වෙලා ගියන් පස්සේ අපෝධ සාමීර නම් ඈතට ගියේ. කාරණේ ලොකියක් වුණා ස්වාමීන් වහන්සේ මේ මාගේ අධිපාරදිත උභාසයේ පිටත් විසින් බලන්නේ. බලුවා. බලුවා මුර්ථ ශාලිය. මේ මුර්ථ ශාලියේ ගියා බලාගත් යම උපසම්පන්න භික්ෂුන් වහන්සේගේ භාවනා වඩලා අනාගාම මාර්ගඵලයේම ආබුද. මේ ජිනම වහන්සේ තුමාද දීගාරු අරමුණ මුර්ථ ශාලියේම අනාගාම මාර්ගඵල ලබන්න හේතුනේ දුරගන්න විදෝල දීගාරු වුණා. ඒ අරමුණ මඟඵල නිවන් ලබන්න හේතුන භාවනා අරමුණක් විතර. ඒ නිසා දුක විදෝ අරමුණ මුර්ථ දේහ මරණයට පත්වන්නේ සිහියේ සබාගෙන අප ඉදිරි ඒවත් කියන හැටියට පිටින් බලාගෙන භාවනා වඩන්නට ඕන. සලාමිකෙන් හඳ විස්කබ්ද වඩනකොට මුර්ථ ශරීරය පිහිනේ. සිය ගණන් දහස් ගණන් මුර්ථ ශරීරය අපේ හිතට මනමනේ දෙන්න පටන් ගනිමි. ඒකට භාවයෙන් අවශ්‍ය සමාරිත මුර්ථ ශරීරය අහස පාලනය පෙනේ. සමාරිත ගණන් ඉසුතු උදින් වනා පෙනේ. ඒ ඔක්කොම අපි මධ්‍යස්ථ නුවණින් මෙලෙස කරමින් භාවනා කරන්නට ඕන. සමාන විදිහට තේරෙන්න පුළුවන් මේ ලෝක ජීවිතේ ඔක්කොම හරියට තේරුම් ගන්න වචන වලින් මෙරි මෙරි මෙරි මෙරි වචන හැටි අපට මනි මනි කියන්න පටන් ගන්නවා. ඒකට භාවනා දෙයක් නැහැ. මතකද මේ ලෝක සත්‍ය සියල් ලෝක මරණයට පතිත වෙනවා. අපට මේක පෙන්වලා දෙනවා අරමුණේ. අපි ඒකේ කම්පාවන්නේ නැහැ. අපි ඒකේ මූලික අනිත්‍ය සංඥා මෙහෙම කරන්නට ඕන. මෙන්න මේ විදිහට මරණානුස්සතිය වැඩිමියදී අපේ සිත විහිදෙන විට මරණානුස්සතිය සම්බන්ධ අරමුණ ආශාවක් අපට හැදෙන්න පටන් ගනී. ඒක අපට තේරෙනවා මනෝලෝ කියන්නේ සුඛානුභූමියක්. දේවලෝ කියන්නේ සුඛානුභූමියක්. බඹලෝ කියන්නේ සුඛානුභූමියක්. තිරිසනාපාය කියන්නේ සුඛානුභූමියක්. ප්‍රේතාපාය, අසුරාපාය, නරකාදී කියන්නේ සුඛානුභූමි. අයිතිවකම් භවග්‍රිය දක්වාම කියන මේ ත්‍රිස් භූමිකලයේම සුසාන භූමියේ තවක තෙලි. මේක තමයි ලෝකයේ පිළිබඳව යථාභූතය. මේ ලෝකයේ උපදිනවා ජීවත් වෙනවා මරණයටපත් වෙනවා සදාකාලික දෙයක් නෑ කියන යථාභූතය ලැබෙනවා. මෙන්න මේ යථාභූතය ලැබුණාම තමයි අපේ සිත නිවනට නැංජෙන බලාපොරොත්තු වෙන මාර්ගඵල නිර්වාණ ධාතු අවබෝධ වෙනවා.